දේශනාව සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැත්ත ජී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සමන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභව ධම්මකාමෝ භවං හෝති ධම්මදිස්සී පරාභව ධර්මස්සෝනි සඳහා සූදානම් වෙන සදහවතුනි තමවත ප්‍රේක්ෂකින් පිරිසක් සිටින බව දැනගන්නකොට නළුවෙක් නැත්නම් නළියක් නැත්නම් ගායකයෙක් ඉන් අතිශයින් සතුටටපත් වෙනවා. අනේ වගේ අපි සතුට වෙන්නේ මේ ධර්ම දේශනාව කරලා නෙවෙයි. ධර්මදේශනා කිරීම අපට හැකියාවක්. අපේ කියන දේ අසන. ඒ වගේම ඒවත් වටහා ගන්න. සමනක් නෙවෙයි පසු ධර්මානුකූල ජීවිතයකට තියනව අවතීර්ණ වෙන පිස් වැඩි වෙන කර්මකයි අපේ සන්තෝෂය. අපි මේ උත්සාහ කරන්නේ දුකින් බරිත සමාජය දුකින් මිදෙන සමාජයක් බවට පත් කරන්න. ඒ සඳහා ලෝකේ ඉන්න විවිධ විද්වතුන් දේශපාලනඥයින් අර්ථශාස්ත්‍රඥයින් තමන් දන්නා ක්‍රියාමාර්ගයන් ගනු ලබනවා. නමුත් ඔවුන්ට 100%ක් මේ ක්‍රියාමාර්ග වලින් සම්පූර්ණ ප්‍රතිඵල ගන්න පුළුවන් කමක් නැහැ. හේතුව මේ කාරණේ ටිකක් සංකීර්ණ දෙයක්. මේක අපි මතක් කරලා තියෙනවා මීට පෙර ධර්මදේශනාවලදී සමාජගත දුක සහ චිත්තසංතානගත දුක කියලා. ඒ දේශපාලනඥයන්, අර්ථශාස්ත්‍රඥයන් සහ අනිකුත් අයට මේ සමාජගත දුක අවම කිරීමේ ක්‍රියාමාර්ගය තමයි ගන්න පුළුවන්කමක් තියෙන්නේ. චිත්තසංතානගතව කිසියම් ආකාරයක දුක්වලට හේතුවක් තිබෙනවා නම් ඒ ඔබේ මව හෝ පියා කරගුන් දෙයක් නොව ඔබ ලෝකයේ දෙස බැලීමේ වැරදි ආකාරයේ හේතු කොටගෙන ඔබේ හිතේ තලපදියම් මොන විස බීජයක් නිසා සිදුවන දෙයක්. මේ සත්‍යය පැහැදිලි කරලා දුන්න උත්තමින් වහන්සේ තමයි තිලෝකුරු බුදු ධානන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ මේ විස බීජය ඉවත් කරගන්නා වූ ආකාරය තමයි ධර්ම දේශනා මගින් පැහැදිලි කරලා තිබෙනවා. ඒ පිළිබඳව මා මීට පෙර ධර්ම දේශනාවලින් මතක් කරපු කරුණක් කැලිත් ඔබට සිහිගන්වන්නම්. සංසක්ඛය සුඛස්සේතේ කලං නග්ගන්ති සෝලසි. චිත්තසංතානගත දුක සංසිඳීම තුළින් ධර්ම උත්සාහයේ යම් ප්‍රතිඵලයක් ලැබෙනවා නම් එයින් 16න් එකක තරම් සෝයක්වත් ලබා ගන්නට සමාජගත දුක සංස්කෘතිය තුළින් හැකියවන්නේ නැහැ කියන එක. අවාසනාවකට බහුතර සමාජයේ උන් දන්නා දැනුම උදව් කරගෙන මේ 16න් එකක් තුළ තියෙන තනසීම ළඟා කර ගැනීමට තමයි පූර්ණ කාලීනව කැපෙන්නේ නැත්නම් 100%ක් කාලයකට. මේ අපේ ධර්මස්සෝනාබිලාසී බෞද්ධ පින්වතුන් තේරුම් ගන්න ඕනේ. කොහොම ධර්මයෙන් පරිබාහිරව සැප ලබා ගන්නට උත්සාහ කළා. සැපට හැමෝම කැමති විවාදයක් නැහැ. ඒ නිසා උන් දන්නා ආකාරයෙන් සැප සඳහා සියල්ල කැපකරන කටයුතු කරන ලබනවා. ඒත් දසනේම සම්පන්නව මෙවර දැක්කින් යුත්තේ නැති නිසා උන්ට ලැබෙන්නේ උන් හිතුවට වඩා ඉතා අඩු ප්‍රමාණයක්. ගැමි උදාහරණයකින් කියනවා නම් කන්දක් පිළිලා නීතකේසු වැඩි වාසේ කියලා කියනවා. පූර්ණ කාලීන මහන්සියක් ප්‍රතිපලයක් නැතුව නෙවෙයි නම් ඉතා පුංචි ප්‍රතිපලයක්. මේ අතීතයේ මෙයයි සිදුනේ වර්තමානයේ මෙයයි සිදුවන්නේ අනාගතයේ මෙයයි සිදුවන්නේ. ප්‍රශ්නවල විසඳුම් හොයනවා සමාජයේ. විසඳුම් හොයාගනු ලැබෙනවා. නමුත් ප්‍රශ්න සංකීර්ණ වෙන්න ජනගහනය වැඩි වෙන්න වැඩි වෙන්න තවදුරටත් අසහනීන් පිරුණ දුකින් පිරුණ සමාජයක් ගොඩනගෙන බව අපට පෙනෙනවා. මේ නිසා තමයි අපට මේ අසහනෙන් පිරුණ සමාජයේ අසහනය දුරු කිරීම සඳහා සැප වෙන සමාජයේ සැප ළඟා කර ගැනීම සඳහා පිරෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මය භාවිතා කළ හැකි කෙසේදයි කියන එක පිළිබඳව කරුණු පැහැදිලි කරන්න හිතෙන්න සහ අපි උත්සාහ ගවගන්නේ. ඉතින් මාගේ අවධානය යොමු කරන්න කැමති අද දවසේ පුවත්පත්වල තියෙන මුල් සිරස්තලය පිළිබඳව. දකුණු ආසියාවේ විශාලතම මද්ද්‍රව්‍ය තොගය කොළඹ. ජාතියක් වශයෙන් හිතන්න, මිනිසුන් වශයෙන් හිතන්න මේ අපට ආදරේට නෙමෙයිනේ. තේරුම් ගන්න. අපිව වනසන්නයි හදන්නේ. ඔබ මේකට ගොදුරු වෙනවාද? ඔබට ඊට වඩා උරුමයක් දෙනවා මේ කුංචි ලස්සන දිය වෙන තුල. ඉන්දියාවෙන් බුදු සමය අතුරුදහන් වීගත් මේ බුදු සමයේ පිටක ග්‍රන්ථ සාහිත්‍ය රැකීමේ වගකීම තියෙනවා කියන වචනකුත් තියෙනවා. ඒක හොඳ මන් දන්න. නමුත් අපට ඒකේ වගකීමක් තියෙනවා කියලා අපි හිතා ගන්න ඕන. ලෝකෙම සිත් සිත්සම් සංසාරන බුදු සමය ලබා දීම තමයි මේ දිවෙනින් ලබා දී එකම දේ. නමුත් එය ව්‍යාජ බුදු සමයක් නොවිය යුතුයි. නිර්වාණ බුදු සමය විය යුතුයි. බුදු සමයේ ගැඹුරු අපි තේරුම් අරගෙන අපි ඒ තුලින් සැනසෙන බව. මේ ලෝධම් හමුවේ මේ දැවෙන ප්‍රශ්න හමුවේ අපේින් සැනසෙන බව ලෝකයාට පෙන්වන්න උන පමණයි මේ බුදුන් වහන්සේ වදාළ දහම් පණිවිඩය ලෝකට දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි වගකීමක් ඇති පිරිසක් වශයෙන්, ජාතියක් වශයෙන්, නැත්නම් බෞද්ධ ආගමිකයන් වශයෙන් මේ කරුණ ගැඹුරින් තේරුම් අරගෙන හිතවත් කමින් හෝ අහිතවත් කමින් හෝ කොයම් ආකාරයෙන් හෝ අපිව වනසන්නට තිබෙන බලවේග පුරා කල්ැතු හඳුනා ගන්නට වෙනවා. ඒ අනතුරුදායක බව කල්ැතු හඳුනා ගන්නට වෙනවා. හඳුනාගෙන අපි දත් දෙපිස මැද තිබෙනා උද්දිව යම්සේ දත් වලින් ප්‍රේ සම්මන්නාසේ අපි අපගේ පාරිශුද්ධත්වය අපි විනාශ නොවීම රැක ගන්නට සිතට ගන්නට වෙනවා. මේ කාරණේ හොඳින් තේරුම් ගන්න හැම දිනෙකම. අපි අද ධර්මදේශනාව මේ පිළිබඳව මයි පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. ඒ සරල තැන සිට සංකීර්ණ තැන දක්වා විග්‍රහ කරන්න මා කල්පනා කරන ලබනවා. ඒ අනුව මම ඔබට සවන් දෙන්නට සැලැස්සුවේ පිළිගුරු බුදු පියාණන් වහන්සේ වදාළ පරාභව සූත්‍රයේ සඳහන් බුදුරජාණන් වහන්සේ ලබා දෙන ලද පිළිතුරෙහි කලවෙනි ගාථාව. මේ නිදානේ විස්තර කරන්න මා යන්නේ කෙටියෙන් කියන්නම් සමහර විට. දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසුවයි කියලා කියනවා. පරාභවන්තං පුරිසං. කිසියම් පුරුෂයෙකුගේ, පුරුෂයෙකුගේ වහම පිරිමි කියන වචන ගන්න එපා, කිසියම් කෙනෙකුගේ. ඒක වෙන්නත් පුළුවන්. මයං පුච්ඡාම ගෝතනම්. අපි විමසනවා මිනිසුන්ගේ පිරිහීමේ මඟ, පිරිහීමේ කරුණ. භගවන්තං පුත්තුමාගම. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අපට පිළිතුරු ලබා දෙන්න දුක්ඛින් පරාබෞතෝ මුඛ. පිරිහීමේ මාර්ග මුඛයන් නවතන් මනාවත මනාවල. එතකොට පුද්දලේකුගේ පරිහානියට පත් වෙන කරුණ පිළිබඳව තමයි විමසලා තියෙන්නේ. මේ පුද්දලේ පොඩක් පුද්දලේක් නේ. ස්ත්‍රීවත් පුරුෂ කිහිපයෝ පැවිදි. එහෙනම් අපි හැමෝටම මේ සඳහන් කාරණේ අදාළයි. කිසියකටත් මේ සඳහන් ගාථා සියල්ල පාලියෙන් සිංහලට පරිවර්තනය කරමින් විග්‍රහයක දෙන්නේ නැමේ මාමේ කල්පනා කරන්නේ. මේ ගාථාව උපයෝගී කරගෙන එහි සඳහන් කරුණු කොතරම් දුරට සරලව තිබෙනවද සංකීර්ණතාවය කරා ගෙන යා හැකිද? මින් අපට යම් කිසි වැටහීමක් ලබාගත හැකිනම් අන්නේ වැටහීම ලබා දීම සඳහායි මේ ධර්මදේශනාව සඳහා මේ මාතෘකාව මා යොදාගත්තේ. බුදු පියාණන් වහන්සේගේ පිළිතුර කුමක්ද? සුවිඥාන. සුවිඥාන කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැනගත හැකි කියන එක නෙමෙයි, විමසීමෙන් දැනගත හැකි කියන එක. භවං හෝති. දියුණු වෙන කෙනා. කෙනෙක් දැනගන්න පුළුවන්. සුවිඥානෝ පරාබව. විශේෂයෙන් දැනගන්න පුළුවන් කමක් තියෙනවා පිරිහෙන කෙනා ගැන. ඒකට බුදු පියාණන් වහන්සේගේ ලස්සන පිළිතුරු වන්නේ ධම්ම කාමෝ බවං හෝති. දියුණු වෙන නැත්නම් යහපත් සුද්ධලයා ධර්මීයට කැමති. ධම්ම දිස්සී පරාදව. පිරිහෙන සුද්ධලයා ධර්මීයට දිස්සී කියන එක දේශ කරනවා කියන වචනේ මෙතන ආරම්භ වෙලා තියෙනවා. අපි දේශ කරනවා වගේම අපි අකමැති කියලා ගනිමු. දේශ කරනවා කියන එකේ තේරුම සමාජයට දේශ කරනවා කියන එකක් නෙවෙයි, සමහර විට වෙනස් දෙයක්. එන්සයි මා ඒක කිසිම දන්න කැමති නැත්තේ. ධර්මීයට කැමති නැහැ. දැන් මෙන්න මෙතන ලස්සන වචන දෙකක් තිබෙනවා. දියුණු වෙන්නේ ධර්මීයට කැමති, පිරිහෙන්නේ ධර්මීයට අකමැති. දැන් බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ කුමක්ද කියන එක පිළිබඳවයි අපිට ගැඹුරට යන්න වෙලා තියෙන්නේ. ඒ විග්‍රහ කිරීමට මත් වෙනවා ඔබට පෙනෙන සමාජ ස්වභාවයක් විග්‍රහ කරලා දෙන්න. පිරිහෙනවා කියන වචනේ අර්ථය කෙසේද නිර්වචනය වන්නේ? තිබුණු තත්ත්වයක් නැති යනවායි කියන එක. අපි හිතමුකෝ මෞඛ්‍ය පරිපූර්ණ යමෙකුට ධනය උරුමුණයි කියලා. ඒ ධනෙ මනාව කළමනාකරණය කරගන්නේ සහ දියුණු කරන මාර්ග සඳහා යොදන්නේ නැත්නම් ඔහුගේ ධනෙ යොදන්නේ සුරාවසෝ දුස්සදුරාචාරේ නම් මහ ධන සිටුවරයාට සිදු වාසේ ධනෙ පිරිහෙනවා. තිබෙන තත්ත්වයන් නැති වෙනවා. ශරීර සෞඛ්‍ය අපිට හොඳට තිබෙනවා. අපි ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැතුව දුම්පානේ හෝ මත්පැන් පානේ හෝ තවත් ඔය විනාශකාරී දේවල් අපි ශරීරය තුළට දාගන්නවා නම් නොදෙන හෝ අසවිස්වාදී දේවල් අපිට තියෙන ශරීර සෞඛ්‍ය නැති වෙනවා. එතකොට පිරිහෙනවා කියන වචනෙන් කියන්නේ තිබුණු තත්ත්වයක් පවා නැති වෙනවායි කියන එක. දිවෙනවා කියන වචනෙන් කියන්නේ තිබුණු තත්ත්වයට වඩා අපට ඉහළට එන්න පුළුවන් කියන එක. සමාජයේ පෞතින සාමාන්‍ය ධර්මදේශනාවල මේ පිළිබඳව තමයි නිරන්තරයෙන්ම කියවෙන්නේ. ඒ නිසා මා මේ පිළිබඳ විග්‍රහ කරන්න කල්පනා කරන්නේ. නමුත් එය තේරෙන්නේ නැතුව අනේ සමාජයේ. පිරිහෙන ජීවිත ගත කරන අය බඳු ආකාරයේ ඔය කියන මට්ටමින් ඒ කාරණා දන්නවා. නමුත් ඔවුන්ට ඔවුන්ව පාලනය කරගන්න හැකියාවක් නැහැ. ඔවුන්ගේ සිත ඉක්මවා ගන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් තේත තමන් කරන වැරදි වැඩේට සිත තවන්නට පුළුවන් කමක් නැහැ. ඒකට තමයි ඇබ්බැහිකම කියලා කියන්නේ. මේ ඇබ්බැහිකමෙන් මුදවා ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් සමාජයේ පවතිනවා. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවන් මුදවා ගැනීම සඳහා ක්‍රියාමාර්ග පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පවතින මෙන්න මේ ඇබ්බැහිකම් වලින් මිනිසා මුදවා ගැනීමට අවශ්‍ය ආවාදන සාසනයි. නිසා අපි මේ කතා කරන්නේ ශරීර සෞඛ්‍යෙන් පිරිහීම හෝ ධනෙන් පිරිහීම නැමැති ලෞකික කාරණා මුල් කොටගෙන නෙවෙයි. අපි ඒවා ගත්තේ උදාහරණයක් වශයෙන් තමයි. ඊට එහා මිනිසා උපතින් කිසියම් මට්ටමක යහපත් ඉඳලා ජීවිතයේ වයසත් සමග ඔහු දියුණු වෙනවාද පරිහානියටපත් වෙනවාද අධ්‍යාත්මික වශයෙන්. මෙන්න මෙයයි අපි තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට බුදුන් පියාණන් වහන්සේ පැහැදිලි කරව අදාරණ ලස්සන වචනයක් මෙතන තියෙනවා. ධර්මයට කැමතිනම් දියුණු වෙනවා. ධර්මයට අකමැතිනම් දේශ කරනවා නම් කියන වචනේ ප්‍රාසන්න වශයෙන් ගන්න ප්‍රතික්ෂේප කරනවා නම් පරිහානියටපත් වෙනවා. දැන් අපට තියෙන ගැටලුව ඊළඟට මොකක්ද මේ ධර්මය කියලා කියන්නේ. ධර්මාශෝක රජතුමා අශෝක ධර්මය නම් වූ දෙයක් ප්‍රචාරය කළ අශෝක රාජ්‍ය පුරාම ඒ යම් කිසි ආකාරයක සමාජ සාමකාමී සමාජයක් බිහි කිරීමේ අදහස තිබුණ හැරුණාම ඒක ඒක ප්‍රක්ෂණය සහ ජතුවාරිකත්ව ආදී දේවල් ඇතුළත් කළ බවට සාධක නැහැ. සියලු ආගම් වලට පිළිගත හැකි කිසියම් සහනශීලී ධර්මතාවයක් අශෝක ධර්මයේ වශයෙන්. දැන් ප්‍රශ්නන දරුවෙකුගෙන් විමසුවොත් එහෙම ධර්මයේ කියන්නේ මොකක්ද කියලා ධර්මයේ කියන්නේ මොකක්ද කියලා. සතුන් මරීම හොරකම් කිරීම වත්තන ආදී දේවල් අධර්මයේ වශයෙන් උත් මෞපියන්ට උපස්ථාන කිරීම සමදාන කිරීම ආත්මයට උපකාර කිරීම අධර්මයේ වශයෙන් උත් නිර්වචනයක් අපේ ඉගැන්වීමකින් තොරව දෙන්නට දරුවන් දන්නවා. එතකොට එතන භාවිතා වෙන්නේ ධර්මය කියලා හොඳ දේ ධර්මය නරක දේ අධර්මය. නමුත් මේ පුංචි දරුවෙකුගේ නිර්වචනයද බුදුරජාණන් වහන්සේගේ නිර්වචනය විය යුත්තේ. බුදුරජාණන් වහන්සේ සතු නිර්වචනය ලොව ඒ වන වෙත කිසිවෙක් විසින් නොදැක තිබූ දෙයක්. නොදුටු තරම් දුර ගිය දෙයක්. අනේක අපිට තේරුම් ගන්න තේරුම් කොළින් අවශ්‍යයි. එහෙමනම් හොඳ දේ කියන වචනේ ගත්තාට බුදු පියාණන් වහන්සේ ධර්මයෙන් වදාළේ කුමක්ද? ඔබ පරිහරණය කරලා තිබෙනවා නම් ධම්මපදයේ ගාථා 423කින් යුක්ත පෞද්ගලික අත්පතයයි කියන ලබන. ඔබ ඔබේ ජීවිත කාලය තුළ අසා තිබෙනා වූ සියලුම චරිත කතා ඇතුළත් ගාථා ටික තමයි මේ කියන්නේ ඔබ දන්නේ කියලා. මට නම් තේරෙන්නේ ඒ සියලු ගාථා ඉලක්ක කරලා තිබෙන්නේ චිත්තස්ස ධමතෝ සාධෝ චිත්තං ධම්තං සුඛවහං. සිත දමනීය කර ගැනීම යහපත් සිත දමනීය සැප වෙන දෙයි. එතකොට මේ චිත්ත දමනය එහෙම නැත්නම් අප තුල සිටින සතුරා විනාශ කිරීම නැමැති ඉලක්කය මුල්කොටගත් ධර්ම දේශනා සියල්ල තියෙනවා. මට නම් තේරෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ සංසප්පේ සුඛේට අවතීර්ණීම සඳහාමයි ධර්ම දේශනා කළේ කියන එක. වෙනත් ධර්ම දේශනා නොකළ කියන කෙනෙකුට කියන්නේ නමුත් තේරුම් ගන්න වෙනවා වෙනත් ධර්ම දේශනා තුළින් ලෞකික සමාජයේ කොතරම් හැදුවත් උන්වහන්සේ බලාපොරොත්තු ඉලක්කේ ළඟාවෙන් ඉලක්කේ ලැබෙන්නේ නැහැ එහෙමනම්. අපිට මේ ධර්මයන් උදව් කරගෙන යහපත් විහි සමාජයක් හදාගන්න මම හදන්න පුළුවන් සාමකාමී. නමුත් මේ සමාජය පුතන් ගන්නවා. මේ සමාජයේ එසේනම් තණ්හක්ය සුඛේ කරා අවතීර්ණය වන්නේ නැහැ. සමාජයේ ගැඹුරු මට්ටමින් මේවා සොයන මේවායි හැසිරෙන අයට ඒ සඳහා අවතීර්ණයට බැරි නම් එන් කියන්නේ බුදුන් වහන්සේ බලාපොරොත්තු ඉලක්කයට ළඟා වීමට හැකියාවක් නැහැ කියන එක නේද? ඒකට අප හේතු වශයෙන් දක්වන්න ඕන අපට බැරිකම කියලාද? නැසේ නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අපාතකේන විට කිසියම් ආකාරයක විකෘති ආකාරයකින් ලැබීමක් කියලා. මා ඔබට ඉදිරිපත් කරන ලබනවා සංයුත්තනිකායේ තියෙන ආනි සූත්‍රයේ කියන සූත්‍ර දේශනාව මේ මගේ ධර්ම දේශනාවට යන්න නැත්නම් ආනි සූත්‍රයේ තියෙන්නේ මහණෙනි පෙරවුවක් කියන්නේ දසසොහොල්ලන් සතුව ආනක නම් වූ මෙහෙ බුදරයක් කිය. මේ උන්වහන්සේ උපමාවක් මෙතෙන්න්නේ. බුයිතන්වත් කරලා ජීවත් වෙන එක් සහෝදරයෝ රහදෙනෙක් තමන්ට ඒ සස්සන්නේ අයිතිය 10න් කොටසක් අයිති කරගන්න තෝරන නිසා එසේ බෙදාගත හැකිල සහදාගත්තා වූ වින මොකක්ද කරණයක් තමයි මේ ආනතේ නම් තිනු හිදුබරේ කියලා කියන්නේ. වාදනයේ කරඬරයක් නෙවෙයි. අපේ ධම්මදවිවාහාරේ වීමනින්ත දුසල සේරුව ලාහ පෙරේ කියන වචන පාවිච්චි කළා කියන්නේ අන්න ඒ වගේ. ආනතේ පැලුණු කල දසසොවිරෝ වෙනත් ඇණයක් දැම්මා වූය. ඒකේ අම්මාකාරයක කැලි 10කින් නම් හයකල හදලා තියෙන්නේ ඒක කැල්ලක් දිරාවියා. දැන් මොනවද වුණා? තෝ කරන්නේ ඒක පාවිච්චි කරන්න ඕන නිසා ඒ කැල්ල ඉවත් කරලා අලුත් එකක් දෙන්න හයි කරනවා ඒ හැදේට. වෙනසක් නැහැ. අපිට ඒ වගේ කැල්ලක් දිරාවියා වුණම දැන් කාර් එකක් එහෙම යම් කොටසක් මලකට දිරාවියා වුණම ඒ කොටස අපිට අලුතින් ඒ හැදේටම සුරක් කරන්න ඕන. නමුත් ඒකට දැන් තේරුම් ගන්න ඕන ඒ හැදේ තිබුණට පරණ එක නෙවෙයි කියලා. බුද්ධයාණන් වහන්සේ වදාරනවා මෙසේ එන ගමාවගෙන යද්දී දිගින් දිගටම දිවන්න ගත්තාම තව තව එක එක දාන්න සිද්ධ වුණා. පුරාණ බෙරකඳ නැතිවිය එන පමණක් ඉතිරි විය. බුද්ධයාණන් වහන්සේ කියන්නේ නේද? එතකොට අවුරුදු 200කට හරි 1000කට පස්සේ 100කට හරි පස්සේ ගත්තාම අර හැඩේ තියෙනවා. නමුත් අර කැලි එකක්වත් නෑ සම්පූර්ණයෙන්ම තියෙන්නේ එන මේක ඊළඟට උපමාව යොදන්නේ උන්වහන්සේ සමාජයට. මෙසේ මා විසින් දේශනා කරන ලද ධර්මයේ අසන කල්හි දේශනා කරන කල්හි ඒවා ඇසීතුයි ධාරණය කරගත යුතුයි තත් පිළිපදිය යුතුයි නොසිතයි. කවීන් විසින් පද බඳින ලද මිහිරිතම වූ දේශනා සාවෙනත් දේවල් ඇසීතුයි ධාරණය කරගත යුතුයි කටපාඩම් කර යුතුයි කියලා හිතයි. මෙසේ මා විසින් දෙසූ ධර්මය සමාජයෙන් අතුරුදහන් වෙයියි. දැන් පුරාණ බිරකඳ උපමාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. නවීකරණය තුළින් එකතු කරන ලද දේවල් එන. දැන් බැරි වෙලාවත් අවුරුදු 1500ක් 600ක් ආ මේ ගමනේදී වර්තමානයේ දකින්න තියෙන ප්‍රවණතාවල් මම එකක්වත් නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ කිසිවකට පහර ගන්න කැමති නැති නිසා. බැරි වෙලාවත් අපට තියෙන්නේ ඇනනෝ. සංකර පුරාණ බිරකඳේ හැදී තියෙනවා. ලක්ෂණය කියන වචනේ තියෙනවා. ප්‍රතිපත්ති පූජාව කියන වචනේ තියෙනවා. ආර්ය සත්‍ය කියන වචනේ තියෙනවා. ආර්ය ස්ථානික මාර්ගය කියන වචනේ තියෙනවා. ප්‍රතිපෝලගේ සියලු වචන තියෙනවා. අභිධර්මයේ කියන වචනේ තියෙනවා. ඒ වචනවල හෝ දේශනාවල පවතින්නේ බුදුන් වහන්සේ වදාළ දේ නොව සරල දෙයක් නම් මම ඔබට යම් කිසි දෙයක් පිළිබඳ මතක් කිරීමක් කරන්න. මට ඔබේ අවධානය යොමු කරන්න. මේ සමාජයේ කොපමණ හෝ වන්නදුලි නාලිකාව ඔස්සේ සා වෙනත් තැන්වල ධර්ම දේශනා බහුලයි. හොඳින් සවන් දී බලන්න. යහපත් සමාජයක් හදා ගැනීම සඳහා සුරාවෙන් සූදුවෙන් ඉවත් වීම මව්පියන්ට සැලකීම සදාචාර සම්පන්න සමාජයක් හැදීම නැමැති තේමාව පෙරහා යන ධර්ම දේශනා තියෙනවා කියලා. ඒ දේවල් කියන්න මව්පියන්වත් පුළුවන්. ඒ දේවල් කියන්න පාසල් ගුරුවරුන්වත් පුළුවන්. උන් දෙක පිරෙන නිසා. බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වෙන හැම බාහිර වශයෙන් සංවර වුණ සමාජයක්ද නැත්නම් බුදුන් වහන්සේ ස්ථාපිත කරන්න උත්සාහ කළේ බාහිර වශයෙන් සංවර වෙන සමාජයක්ද? චිත්ත දමනය තුළින් ඇතුළතින්ම සංවර වීමේ සමාධියක් හදන්නට. ද වෙන මෙතෙන්දි මට කල්පනා වෙන දෙයක් තමයි අපිට භාවිතයට ලැබිලා තිබෙන්නේ පෙරණි ආනකේද නැත්නම් එන ටිකක්ද කියන එක. එන ටිකක් නම් අපිට තිබෙන්නේ අපි මොන තරම් උත්සාහ කළත්. අර පුරාණ දේෙන් ලබන්න බැහැ නේද? බුදු පියාණන් වහන්සේ වදාළ අධ්‍යාත්මික සම්සීම මේ ගිහි පැවිදි සමාජයේ කිසියකටත් කුරුම නැත්නම් ඒක හේතුව ඊටාදාළ ධර්මය යටතත් වී ඒ වෙනුවට සරල කාරණා ආදේශ වීම කියන එක මා උපකල්පනය කරන්නේ මේ ආනි සූත්‍රය ආශ්‍රයෙන්. එනිසායි අපි මේ කරුණ පිළිබඳව පිටකය හදාරලා බලලා එහෙම වෙන්නට පුළුවන් කියන එකට සාධක හේතු සහිත හොයාගෙන තමයි අප මේ ධර්ම දේශනා කරන ලබන්නේ. ඉතින් සාදාපි ධර්ම දේශනාවට යන්නේ මේක හිතේ තියාගෙන. ධර්මයේ කියන වචනක නිර්වචන කීපයක් මම අරන් එන අතරතුර මා ධර්මයේ කියන වචනේ ගැඹුරම තැනට ඔබේ අවධානය යොමු කරන්න. ඔබ අසා තිබෙන දහම්සොඬ ජාතකයේ දහම්සොඬ රජතුමාට රාජ්‍ය ශ්‍රී ලැබෙනවා. එතුමන් කල්පනා කරනවා මට රජකම ලැබුණට වැඩක් නැහැ. ධර්මයේ නැති රජකම සියුම් නැති පොකුණක් වගේ. සඳ නැති අහස වගේ. තව උපමා කීපයක් දෙන්නවා. එතුමන් හිතන විදිහට. එනිසා මට ධර්මයක් තෝරන. මෙන්න මේ ධර්මය ඕන කියපු රජතුමා ධර්මය හොයන්න යදු උපක්‍රමයන් කීපයක් තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයෙන් විමසීම හේතුවක් නැහැ. මතුරන් දහසක් ඇතුළත තබා ඒ රැගෙන ධර්මයේ කියා දෙන ලෙස ඇතෙක් වීදි සංචාරය කරවීම. පිළිතුරක් නැහැ. මතුරන් දහස 5000 දක්වා වැඩි දියුණු කිරීම. පිළිතුරක් නැහැ. රාජ්‍යෙන් භාගයක් දෙනවා. මට ධර්මයේ කියා දෙන්න. පිළිතුරක් නැහැ. රාජ්‍යදී සේවකයා බවට පත් වෙනවා. ධර්මයේ දෙන්න. පිළිතුරක් නැහැ. ධර්මිය දන්න කෙනෙක් නැහැ. උන් ජීවත් වෙන රාජ්‍ය පාලනය කරන. නමුත් මේ ධර්මයේ කියන වචනට අදාළ අර්ථය දන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා එතුමන්ට ධර්මයේ හොයන යන්ත සිදුනේ. මේ කතාව සත්‍යයක් කියන්න නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ. ඒ ගාථාව සමාජයට ඉදිරිපත් කරමින් පැහැදිලි කරනවා සියලු බුදවරු අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ හෝ ඇති වුණ ඇති වූ සහ ඇති වෙන ඇති වෙන නියමිත විසින් ලෝට හෙලි කරන ධර්මය ඇතුළත් ගාථාව එයයි කියලා. ඔබ දන්න ගාථාවක් මේක. මම මේක පෙර දවසක පැහැදිලි කළා. නමුත් මේ ධර්ම දේශනාවට අදාළ නිසා මම මේ දන්නේ. අන්න අපිට ගැඹුරට යන්න වෙනවා. සියලු බුදුවරු විසින් දේශනා කර වදාළ ධර්මය ඇතුළත් ගාථාව තමයි. අන්න අපි මේ ධම්ම කාමෝ කියන එක හොයාගන්න ඉස්සර වෙලා එහෙනම් එක ධර්මයට කැමති වෙන්න ධර්මය මොකක්ද කියලා දැනගෙන ඉන්නවා. අවාසනාවකට අපි අය ධර්මය කියලා කියන්නේ Taman danno හොඳ දෙය කියලා හිතනවා. උදාහරණයක් වශයෙන් ගන්න මේ සමාජෙ ඉන්න ඕනෑම කෙනෙක් හිතන්නේ Taman හොඳ කෙනෙක් කියලා. Taman කරන දේ හරියයි කියලා. මත්පැන් පානය කරන කෙනා පවානි දහතරක්ම විරපත් කරයි මම වීවට කාටවත් කරදරයක් නෑ කියලා. අන්න එහෙමයි හොඳට හොඳ යහපත් පැත්තට දහස් විපත් කිරීම තියෙන්නේ. Taman මොන වරදක් කළත් ඒක සිද්ධාර්ථ කරුණ විදිහට කරනවා. එහෙනම් මේ ධාතාවෙන් කියන කාරණේ මම මීට පෙර පැහැදිලි කරලා තිබෙනවා. නමුත් ආයෙත් කියන්න වෙනවා මට. එතන තමයි අපිට ධර්මය දැනගන්න තියෙන්නේ. එහෙනම් මෙතනදි මට සමාජයට මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. අප අර පවතින ධර්මදේශනා තුළින් උත්සාහවන්ත වෙන්නේ පුද්ගලික වශයෙන් සම්මත වෙන්න. පුද්ගලික කියලා කෙනෙක් ඉන්නවා එයා කයින් වචනින් වැරදි කරනවා ඒවා වළක්වන්න පුළුවන් නම් ශික්ෂාපද සමාදානයක් තුළින් කය වචන සංවර කරනවා. නමුත් ඔබ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පුද්ගල සංවරය ඉක්මවා ගිය දෙයක්. පුද්ගල සංවරයට පුළුවන්කමක් තියෙන්නේ කය වචන පාලනය කරන්න. හොඳ නැති නිසා හරි පව් සිදුන නිසා හරි අපහාසයක් වන නිසා හරි. පුද්ගල සංවරයට පුළුවන්ද සිත පාලනය කරන්න. සිතන මොහොතින් ඇති නැති වෙන දෙයක්. අපි සූදානම් වෙන ප්‍රසිද්ධිය සිදුවලා ඉවරයි. අන්නේ නිසා පුද්ගල සංවරයේ ඉක්මාගිය ධමයක් වලින් මේ සිත්පස්ස ධමතෝ සාදු. සිත ගමනේ කරගන්නා වූ ආකාරයයි බුදුරජාණන් වහන්සේගේ ආරි සත්‍ය ඉගැන්වීම වන්නේ. බුදුරජාණන් වහන්සේ අදාළ දේවල් සම්මුති සත්‍යට අරගෙන සම්මුතියේ ඉක්මීම තුළින් අපට කිසිවිටත් ඔය සෝවාන් ආදී මාර්ගඵල හිමිවන්නේ නැහැ. ඊට මෙහාට අපට හොඳ පුද්ගලයෙක් වෙලා ඉඳලා පින් දහම් කරලා මෙලොව ජීවිතය සහ පරලොව ජීවිතයත් උන්න යහපත් කරගන්න පුළුවන් වෙයි. නමුත් ඒ ජීවිතය තුල බුදුන් වහන්සේ වදාළ ආකාරයෙන් පරිහානිය සිදු වෙනවද නැද්ද කියන එක අපි හොයාගන්න වෙනවා. බලන්න ලදරුස්ගේ ජීවිතය මහතකට උපකල්පනය කරලා. පිරිපුන් නැද්ද? සුරතල් නැද්ද? සතුටින් ගතවන්නේ නැද්ද? අන්න ඔවුන්ට මේ බාහිර සමාජ සාධක නිසා ඒවත් සමග ගැටිලා අවුල් වියුල් ඇති කරගන්න තරම් කාරණයක් නැහැ. ඔවුන් තරමක් හොඳින් ඉන්නවා. බුදුහාමුදුරුවන් වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේ පදාරනවා උපත පිළිබඳව තබස්සර නිදම් වික්‍රේ චිත්තං කියලා. ප්‍රමස්සරයි උපතින් සිටේ යන්තරි තබස්සර බවක් තියෙනවා. පංච කොයමත් ආගන්තුකේහි උපක්ඛිලේසෙ උපදිට්ඨා. බාහිර වශයෙන් එන කාරණා නිසා තමයි මේ උපක්ඛිලේසයන් හටගෙන සිත පිළිතු වෙන්නේ කියන්නේ. මෙන්න මේ ප්‍රබාස්සර සිත උපක්ඛිලේසයන් මගින් ළමා කාලයේ සිට ජීවිත අවසානයේ දක්වාම දිගින් දිගටම විනාශ වෙනවා නම් ඒ පරිහානිය නෙවෙයිද? එතකොට ඒක තේරුම් ගත්තොත් විතරයි නේද අපිට පරිහානිය වළක්ව ගන්න පුළුවන්. දිගින් දිගටම මේ පරිහානිය ඔබට තේරුම් ගන්න කොහොමද අපිට ඉදිරිපත් කළ හැකි? ලබරු කාලේ ආරම්භ බලන්න, ළමා කාලේ ආරම්භ බලන්න, තරුණ කාලේ ආරම්භ බලන්න, මැදිවි ආරම්භ බලන්න, මහලු කාලේ ආරම්භ බලන්න. සාමාන්‍ය සමාජයේ කෙනෙකුගේ ඔවුන් එන්නත එන්නත සමාජය සමග, එන්නත එන්නත ඔහුගේ බිරිඳ හෝ සැමියා සමග, එන්නත එන්නත ඔහුගේ දරුවන් සමග, එන්නත එන්නත අසල්වැසියන් සමග සාමකාමීව ඉන්න බලනවද? ගැටුම් ඇති කරගන්නවද? තරහින් ප්‍රශ්න වැඩි දියුණු කරගන්නවද? සාමකාමීව ඉන්න බලනවද? කිරිහා පැනිසේ ලං වී ඉන්න බලනවද? විවාහයේ පටන් මරණය දක්වා ක්‍රමයෙන් ඈත් වෙමින් ඉන්නවද? අපට දුරකථන මගින් යම් යම් අය මේ පිළිබඳව සාකච්ඡා කරනවට සමග, ඒ වගේම අපි හැසිරු කරන පොලිස් නිලධාරීන් යම් යම් තොරතුරු ලබා දෙනවා, වෛද්‍යවරුන් යම් යම් තොරතුරු ලබා දෙනවා. බෞද්ධලිකව අපට මේ අත්දැකීම් නැති වුණාට මෙන්න මේ තොරතුරු ඔස්සේ අපි දකිනවා ජීවිතේ එන්න දෙන්නට මේ මිනිසුන්ගේ දුක්බර වෙනවා. එහෙමනම් ඒ පරිහානිය සිදු වෙන්නේ මොකක් නිසාද කියනවා? ධම්මදිස්සී ඔබ ධර්මයට ප්‍රේම කරන බැවින්, ධම්මකාමෝ භවං ධර්මයට කැමති නැති බැවින්. ඉතින් ඕන කෙනෙක් කියයි අපි බණ අහනවා ධර්මයට කැමති, අපි හොඳට මේ විහාරස්ථානයට යනවායි කියලා. එහෙම බාහිරින් කියන්න පුළුවන්. නමුත් ධර්මය සහ අධර්මය කුමක්දයි මාතා ඔබට පැහැදිලි කළේ නැහැ. ඔබ දන්න මත්තමින් ඔබ ධර්මය කියන හොඳ දේ කියලා හිතාවේ. මේ පැහැදිලි කිරීමට මට අයත් ගන්න වෙනවා අර සියලු බුදුරු අදාළ දහම ඇතුළත් ගාථාවේ සඳහන් කරුණ. මෙන් පෙර ධර්ම දේශනාවකදී සංගීති සූත්‍රය, දීඝනිකායේ සංගීති සූත්‍රය කොටා දක්වමින් මම අනිච්ඡාවත සංඛාරා කියන මේ ගාථාවේ තියෙන සංඛාර මොනවද කියලා පැහැදිලි කළා. මේ අනිච්ඡාවත සංඛාරා කියන ගාථාවේ තියෙන සංඛාරයේ තියෙන්නේ අවිජ්ජා පත්‍යා සංඛාරා කියන තැන. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර කියන එකේ සංඛාර කියන තැන. තේරුම් ගන්න මේ කාරණාව. එතකොට ඒක පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය තුළ තියෙන සංඛාර ස්කන්ධය. තන පටිච්චසමුප්පාදයේ තියෙනා වූ අවිජ්ජාපත්‍ය සංඛාරා කියන තැන. මෙතෙන් මට තවත් දෙයක් මතක් වෙනවා මේක කියන්න මතක් වෙනවා. බුදු පියාණන් වහන්සේ ධර්මයේ තේරුම් ගත්තා. අර කොණ්ඩේ තියෙන කෙනා හැම අතටම බඳිනවා වගේ තේරුම් ගත්ත උන්වහන්සේ හැම සූත්‍ර දේශනාවක් මගින්ම ඒක පැහැදිලි කරන්න උත්සාහ කළා. අපි මේක වරද්දගෙන පටිච්චසමුප්පාදයේ වෙනම ඉගෙන ගන්න, බෝධිසත්ව ධර්ම වෙනම ඉගෙන ගන්න, ආරිසත්ව වෙනම ඉගෙන ගන්න, ප්‍රත්‍යත්ව වෙනම ඉගෙන ගන්න, අත්ත්‍යබ්බං වෙනම ඉගෙන ගන්න පිළිපදින්න කල්පනා කරනවා නම් බට වැරදිලා. ඕනෑම සූත්‍රයක් උන්වහන්සේ ගලපන ලැබුවා. ඔබ මේ එකකින් ධර්මයේ තේරුම් ගන්නවා නම් තේරුම් ගත්තන් පස්සේ ඔබ වඩන්නේ සතිපට්ඨානය. ඔබ යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබ වඩන්නේ බුද්ධ ඥානය. ඔබ පරිසම්පාදේ නිරෝධ කරමින් ඉන්නේ අවිද්‍යාව. අය හොයන්න යන්නේ හරියට තේරුම් ගත්තොත් එකක් කිරීම තුළ මේ සියල්ල සිදු වෙනවා. නෝ එකින් එක පාඩම් කරගෙන යනු නෙවෙයි. අනේ ධර්මයේ තේරුම් ගැනීම කියන්නේ. එහෙමනම් මේ සංඛාර කියන වචනය සංඛාර කියන වචනේ හේතුපත්යෙන්කින් හටමන් දේව රාශිකරණය කියන අර්ථය තියෙනවා සමාජයේ. නමුත් බාහිර ලෝකේ තියෙන දේවල් වල ඇතිවීම නැතිවීම සංඛාරානිච්ඡා කියන එකෙන් කියනවා කියලා හිතන්නේ කායක බාහිර කරුණක්. ඔබ විසින් හදාගත්ත කරුණක්. ලෝක කියන වචනේ ඉස්සල්ල තේරුම් ගන්න. ලොජ්ජිතක ලොජ්ජිත ලෝකෝ කියලා බුදුන් වහන්සේ වදාරනවා. නැත්තම් තව ටිකක් යාට ගියාම ලෝකය කියලා කියන්නේ බුදුන් වහන්සේගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. ඒක තුළ සිදුවෙන සිදුවීමට තමයි ලෝක කියලා පෙන්වන්නේ. කැඩෙන දන අර්ථයකට පැහැදිලි කරලා තිනවා. එහෙම නැත්තම් දුක දුකට හේතුවක් දුක නැති උතුම් මාර්ගයක් කියන මේ කාරණයට තමයි ලෝකය කියලා කියන්නේ. එමනම් අපි තුළ පවතින දිනදා ජීවත් වීමේදී උපදින රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය තුල තියෙන දේවල් තමයි මේ සංඛාර කියලා කියන්නේ. ඔබට තේරෙන භාෂාවෙන් කියනවා නම් අනාගත ඵලයක් උත්පද වීම සඳහා කිසියම් හේතුවක් ඔබේ සිත සංකිත තුල ඇතුළත් ඉතුරු කරගනීද? අනාගත ඵලයක් හට ගැනීම සඳහා කිසියම් හේතුවක් ඔබේ සිත තුල ඉතුරු කරගනීද? ඒවට තමයි සංකාර කියලා කියන්නේ. ගයම් ගහ මිය යන විට ගයම් බීජවල විබීජවල අනාගත පැලයක් හට ගන්නට අවශ්‍ය ශක්තිය ගබඩාවක් තියෙනවා. ඒ වගේ ඔබේ සිතුවිලි හටගෙන නැතිවන විට ඔබ යලිත් උපදින්නට කාරණාවක් අවකාශ කරනවා. නැවත උපතට හේතු කියන්නේ ඒවා. මෙතන නැවත උපත කියන්නේ මව කුසින් දී වෙනවට මෙතන නැති වෙන ස්කන්ධ වෙනුවට යලිත් ස්කන්ධ හට ගැනීම. නැවත හැදයි අලුතින් එන්නේ. මේ තත්ත්වයේදී මේ සංඛාර කියන වචනෙට අවකාශ කරන හේතු ඉතුරු වෙන හේතු වශයෙන් අපට ගන්න තියෙන්නේ මේ ලෝකයේදී පුණ්‍යාභි සංඛාර සහ අපුණ්‍යාභි සංඛාර කියන දෙකයි. ඒකට අපි තේරෙන භාෂාවෙන් කියනවා පින්දස් කර්මව සහ පෞරස් කර්මයි. බුදුන් වහන්සේ වැඩ සිටි සමාජයේ පෙර සිටි අය මේ වෙනුවට මේ පින්පව් කියන සංඛාරයන්ට වඩා දියුණු කරගෙන ධ්‍යාන කුසල් කියලා කොට සක්‍රස් කරන්න පටන් ගත්තා. ඒවට ආනිජ්ජාදි සංඛාර කියලා කියනවා. ඒකත් මේ සබ්බේ සංඛාරවලට අයිති. නමුත් මේ සමාජයේ තිය විග්‍රහ කළ යුතු නැත්නම් අපි විතරක් මේ විග්‍රහ කරන්නේ නැහැ. සුබදු කෙනෙක් මොන ගැසුනොත් අපට ඒ කියලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් බලන්න මෙන්න මේ ලබරු කාලී ඉක්ම යාමත් සමඟ මෙන්න මේ ඇසට කනට සංවේන මේ අරමුණු ගැනීමේදී රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන් එතන හටගන්න විට මොහොතක් මොහොතක් පාසා. දරුවාගේ සිතේ මේ පිළිබඳව ගැටලුවක් නැතුව කැඩපතකට වැටෙන රූප සතහන් නැති වී යන අපේ වේගෙන් වාහනයක ගමන් කරන විට අපේ නෙතර ගැටෙන සියලු රූප වේගෙන් පසු වී යනවා. අපිට නවත්ත ගන්නට බැහැ කැමති වුණත්. අන්න ඒ වගේ මේ වර්තමානයේ කියන ස්වභාවය ඇති ඇති වෙන ගමන් නැති වෙනවා. අපි මේ කෙනෙක් වශයෙන් අවුරුදු 100ක් ජීවත් වෙනවා වගේ පෙනුනාට බුදුන් වහන්සේගේ ඥානෙම ස්කන්ධයන් උපදිස්න විරත්න මැරෙත්න මොහොතක් පාසාම අපද ඉපදෙමින් පැවතෙමින් ඥාන බවයි. පැය ගණනක් පැවතෙමින් නෙමෙයි මොහොතක් ඉපදෙනවා දිරනවා ඥානෝ. සනේකින්. ඒ ඉපදෙන දරන දිරන ඥාන සනේ තුල තමයි අපිට ලෝකෙට මුහුණ දීලා යම් නම් දේවල් හඳුනා ගන්න සිදුවේ. එතකොට ඉපදෙන දිරන මෙයානක ස්වභාවය කියලා කියන්නේ ඒකේ හැටි කියන එක. ඔය ධම්මා කියන වචන තේරුමත් එහෙමයි. සමුදය ධම්මා. ඒක පැත්තෙන් හටගන්න ස්වභාවය ඇති සමුදය ධම්මා. සමිරෝධ ධම්මං කියන්නේ ඒක නැති වෙන එක ස්වභාවය. එතකොට ස්වභාවය තමයි අපට උපතින් ලබා දීලා තියෙන්නේ. ජීවත් වෙන්න ඕන හඳුනා ගන්න ඕන නැති වී යන්න ඕන. සමාජය සමග ගැටෙන්න කෙනෙක් අපේ සිතේ ඉඳලා නැහැ පුද්ගලයෙක් වශයෙන් අපි හිතියට. නමුත් ගැටෙන්න පටන් ගන්නේ අවුරුදු 4 5 7 8 වෙනකොට. සමාජය සමග ගැටෙන්න පටන් ගන්නයි. සමාජයේ සිදුවෙන සිදුවීම් තමන්ට ප්‍රතිපරිදි පාවමේ කරන්තිය. සමාජයෙන් සිදුවීමට උපේක්ෂා සහගතව මුහුණ දෙන්න අපි කැමති වන්නේ අපට ඕන විදිහට පාවමේ කරන්න. මෙන්න මේ තමාට ඕන විදිහට පාලනය කරන්ට යාම තුළ තමා හදාගනු ලබනවා සිත ඇතුළත ඉන්න තමා කෙනෙක්. මේකට තමයි ආත්ම කේන්ද්‍රීය සංකල්පය කියලා කියන්නේ. මම මුල් කොටගෙන සිටීම. දැන් මතක තියාගන්න මෙතන මම යනු මම කියන අකුරු දෙකව ශරීරේ නොවේ මා මේ කතා කරන්නේ. ශරීරෙත් මම කියලා කතා කරන්න ලෝකේ ජීවත් වෙනකොට අනන්‍යතාවයක් පෙන්වන්නට ඕන නිසා ජීවිත අවසානේ දක්වා. බුදු පියාණන් වහන්සේ වදාරන සක්කාය දිට්ඨි කියන එකෙන් ඔය මම කියන ශරීරේ කියෙන්නේ නැහැ. සක්කාය අනුපංචත් ඛණ්ඩේත නම, පංචපාදාන ඛණ්ඩේත නම, පංචස්කන්ධේත නම, දිට්ඨි anu ඒ අල්ලා ගැනීමට නම. පංචස්කන්ධය දෙරිව අල්ලා ගැනීමවත් පංචපාදාන ඛණ්ඩේ. සක්කාය දිට්ඨි. දැන් ඔය දැනගත්තන්ට තමයි ස්ත්‍රී පුරුෂ හැම දිනාගේම ඉදිරියට ජීවත් වීම තුළ ඔන්න ඔය පංච උපාදානස්කන්ධ කියන තැනටපත් වෙනවා. අර පොඩා කාලේ තිබුණ පංචස්කන්ධ ස්වභාවය නැති වෙලා. දැන් මේ පංච උපාදානස්කන්ධ කියන එක තුළ ඉන්නේ කවුද? හැම විටම ඇතිවි නැති වෙන කෙනෙක් නෙමේ, ඇතිවි අල්ලා ගන්න කෙනෙක්. මේ අල්ලා ගැනීම තුළ තමයි අර අලුත් අනාගත පළාතු ඉතුරු වෙන උපදින්නට අවශ්‍ය හේතු අවකාශ වෙන්නේ. මෙන්න මෙතන තමයි අපි තේරුම් ගන්න ඕන කම. දැන් එතකොට බුදු පියාණන් වහන්සේ වදාළ අර ගාථාවේ නැත්නම් අර අපි බුදුන් ගැන වදාළ ගාථාවේ සඳහන් වෙන අනිච්ඡවත සංඛාරා කියන්නේ ඔය හටගන්න පුණ්‍යාදී අපුණ්‍යාදී මොනම සංඛාරයක්වත් අල්ලගත්තේ නැත්නම් ඒ හේතු ඉතුරු නොවි නැති වෙනවා. අල්ලගත්තොත් පුණ්‍යාදී අපුණ්‍යාදී හෝ හේතු ඉතුරු වෙලයි නැති වෙන්නේ. අල්ලගත්තොත් ඇති වී නැති වෙනව නෙමෙයි, එතකොට නිත්‍ය වෙනවා එතන. මේ ගාථාපද සියල්ල මම ඊට පෙර විග්‍රහ කර තියෙන දවයින් ඔක්කොම ගන්න යන්නේ මෙතනට. එතකොට ඒ ඇති වුණ දේ නැති වෙන දේ තමයි අනිත්‍ය කියලා කියන්නේ. අපි කරන වැඩක් නෙමෙයි, ඒක ස්වභාවයක්. දැන් ධර්මය කියලා පෙන්වලා තියෙන කමක්ද එතකොට? බුදු පියාණන් වහන්සේ අනිච්ඡවත සංඛාරා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. වය ධම්මා සංඛාරා. මෙන්න මා දකින බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය තුල හට ගන්නා වූ ඕනෑම සංඛාරයක් අපට ඕන විදිහට පාලනය කරන්න අල්ලගන්න යන්නේ නැත්නම් නැවත හට ගැනීමට හේතුවක් ඉතුරු නොකර නැති වෙනවා. ඒ තමයි අනිත්‍යවත් ධර්මය. දැන් ධම්මසාමෝ බවං හෝති වෙන්නට මේ ධර්මයේ ශ්‍රවණය කොට මේක තේරුම් ගන්න ඕන. අවාසනාවකට අපි හැදුණු වැඩුණේ 100%ක්ම පහේතුකක් ජන සමාජයක් තුල. එනම් අපි පෝෂක් කරන ලබන ළමා කාලයේ සිට මම මගේ ආත්මය කියන සංකල්පය තුළ මේ නිසා අපි තරඟයට යන්නේ හැම විටම තරඟකාරීත්වයට යනවා ඔවුනොන් සමග. එනම් තරඟකාරීත්වයට අමුතුල ගැටීම් හට ගන්න ලබනවා. දැන් බලන්න ළමා කාලයේ ඔබට ඔබේ දරුවන් ඔබට ඕන ඇටියට යම් යම් තරඟවලට යවන්න ඉදිරිපත් කරන්න පුළුවන් සංවර සුදුසුකම්. තම බලන්නකෝ අවුරුදු 12 13 14 15 වෙනකොට යම් කිසි තරංගයකට ගියොත් ඒ තරංගයෙන් ජයග් ගහමී නැමති ඉලක්කය අරනව පරාජය බාර ගන්න තරම් නොවුන් සංවරද කියලා. තව ටිකක් එහාට ගියාම තරංගය anu ගැටීමක් ඇති කරන කාරණයක් නෙවෙයිද? අපේ අදු දකින්න තරංගකාරීත්වයෙන් සුහදව නිම වෙනවාද? ගුටි බට ගැට යන ගැනීමකින් නිම වෙනවාද? අන්න මෙන්න මෙතන තමයි මම මේ පෙන්වන්නට හදන කරුණ. අර ළමා කාලේ තියෙන සුන්දර මනස මේ අල්ලා ගන්නට යාම තුන එකින් එක තමන් එක්රස් කර ගන්නා වූ හේතු නිසා දුක් හට ගන්න හේතු වැඩි කර ගන්නවා, ගැටෙන්න හේතු වැඩි කර ගන්නවා. දැන් එතකොට ඔහුට එතන වැඩි වෙන්නේ මම මගේ ආත්මය කියන මුලාව. මේ හේතුව නිසා අපි දකිනවා දරුවන් වගරු කාලේ තියෙන සුන්දරත්වයේ තරුණ කාලේ යන විට අඩු වෙන දිගිලි දිනක 7 8 9 ශ්‍රේණි වෙනකොට පාසල් නම් ආයතන නිසා යනවා, දහම් පාසල් එහෙම අනිවාර්යෙන්ද නිසා උන් අධ්‍යාපන තරගයකට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒකට උට දහම් පාසල අපහැරෙනවා. සම්පස්සේ විභාග අතහැරෙනවා. ඌට උන්ගේ මව්පියන් උපදෙස් දෙනවා විභාග වලින් ඒක ලකුණක්වත් දෙන්නේ නැහැ සම්මුඛ පරීක්ෂණයකදී. ඔකට වඩා ගිහිල්ලා විභාගේ පාස් කරන් ඒක තමයි හැකියාවකට අදාළ වෙන්නේ. ඒ නිසා උන් ගාම් පාසල් අධ්‍යාපන අතහැර පාසලට සහ පෞද්ගලික පන්තිවලට යනවා. දැන් එන්නට එන්නට උන් තරඟ කාර්යීත්වයට මුහුණ දෙනවා. උන්ගේ අර දකින්න තිබෙන සුන්දර මුහුණ ඊළඟට අපිට කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. කොතරම් දුරට මේ ගමනේ පරිහානිය සිදු වෙනවද කියනවනම් ආපහු උන් බොහෝ දිනකට පන්සල වන වෙන්නේ පරිසහතිකයක් ගන්න විතරයි හැකියාව ගන්න. වෙනත් තැනකින් ගන්න පුළුවන් නම් ඒකටවත් දෙන්නේ නැහැ. අන්තිමට උන් සමාජයට ගිහිල්ලා සිය දහසක් සංඛ්‍යාත ගැටුම් නැද ඊට පස්සේ ජීවිතේ අතරමං කරගන්නවා. දැන් සිතාකාවට වදාළ කාරණේ මොකද්ද තියෙන්නේ? ස්මෘති ආනන්ද මහන්සිය සාකා සූත්‍රයේ. යම් කෙනෙකුට ඇලෙන්නට කාරණා 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා. ලදරු කාලය ඇලෙන්නට කාරණා 1යි, තරුණ කාලය ඇලෙන්නට කාරණා 10යි, වැඩිහිටි කාලය ඇලෙන්නට කාරණා 50යි, මහලු වෙනකොට ඇලෙන්න කාරණා 100යි, නැත්නම් 10000යි. එහෙනම් දුක් සංඛ්‍යාව වැඩි වෙනවායි කියලා කියන්නේ ජීවිතයක පරිහානිය නෙවෙයිද? දැන් ධම්මදෙස්සී කියන්නේ කොතෙන්ද මේ? ඇති වෙන දෙයක් අල්ලගන්න නැත්නම් චිත්තසංතානෙහි ඉතිරි නොවි නැති වී යන එක ස්වභාවයක්. ඒකට කැමති නම් හේවන විත අල්ලගන්න දෙවිත් කාරණක් ඉවත් වෙන්න පටන් ගන්නවා. ඒකට අකමැති නම් තවදුරටත් අල්ලගැනීම් සංඛ්‍යාව වැඩි කර ගන්නවා. එහෙනම් පුතග්ජන කියන පුද්ගලයා ළමා කාලයේ සිට ජීවිත අවසානය දක්වාම පරාබව ධම්මදිස්සී අනිත්‍ය දුක්ඛානාත්මය නැමැති ධර්මයට ඔහු ප්‍රිය කරන්නේ නැහැ. අරියස්ස ධම්මයකට කියන්නේ. ඒක අරියස්ස ධම්මයේ සුවිනීතෝයකට කියන්නේ ඉක්මෙන්තෝන. ඉක්මෙන් නැත්නම් අරියස්ස ධම්මයේ අවිනීතෝ. කැමති නැත්නම් අරියස්ස ධම්මයේ අකෝවිදෝ. අකෝවිදෝ තමයි මෙතන ධම්මදිස්සී කියලා කියන්නේ දේශ කිරීම නෙමෙයි. අකමැති. ඔහු එහෙම විශ්වාසන්න කැමති නැහැ. ඔබ යනවිටම මම මගේ ආත්මයකට ගනිමින් මම දිනන්ත යන්නේ අන්න ඒ පරාජයට පත් කර ඔවුන් විනාශකට ඔවුන්ට හසුරුකම් කොට මොන යම් වූ ආකාරයේ දැන් මේ පුතග්ජන කියන සමාජය තුළ ඊළඟට අපට ඉන්න දකින්න පුළුවන් කායික වාචික සංවරයක් ඇතුළු ශික්ෂාබල සංවරයෙන් යුක්ත බොහෝ යහපත් දේවල් කරන අය. ඒ යහපත් දේවල් වලට වලින් උඩට ඉතුරුවන්නේ හේතු ඒවට අවශ්‍ය අවකාශය මත උනහම ලෝකරල වශයෙන් විපාක වාරි ලැබේ. නමුත් මේ නිත්‍ය සුඛ ආත්ම නම් වූ සංකල්පයට විදුවීමේ නැත්තම් ගොදුරු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජීවිත අවසානිය දක්වාම ධම්මදෙස්සී පරාභව නෙවෙයි ධර්මයට ප්‍රිය නොකිරීම නිසා දුක් වැඩි කරගන්නවා. බලන්නකෝ මේ එක ගාථාව තුළ බුදු පියාණන් වහන්සේ වදාරලා තියෙන දේ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභව. විශේෂයෙන් දැනගන්න පුළුවන් දියුණු වෙන පුද්ගලයා බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සියලු සංස්කාරයන්ගේ අනිදුක්ඛනාත්මය පිළිගන්නට බාර ගන්නට කැමති. කැමති වුණත් ඔහුගේ චිත්තසංතානයේ මේ වන විට ගබඩා කරගත්තා වූ නැවත උපතට හේතු චිකින් චිත බැහැර වී යනවා, ඉවත් වී යනවා. ඒක තමයි දියුණු වෙනවා කියලා කියන්නේ. දියුණු කියන වචනේ තේරුම දෙගුණ වෙනවා කියන එකයි. දියුණු තෙවුණු කියන්නේ දෙගුණ තෙවුණ වෙනවා. එහෙනම් ප්‍රයතන තත්ත්වයට වඩා යහපත් තත්ත්වයට පත් වෙනවා. නමුත් හිතයාට වඩා ලෝභ සහ ද්වේෂ සහ මෝහ අපි තව ටිකක් මේක විග්‍රහ කරගනිමු. ඇලීම සහ මුලාවට කියනවා ලෝභ මෝහ කියලා. ගැටීම සහ මුලාවට කියනවා ද්වේෂ මෝහ කියලා. ඒක මෝහ යන මම යන මුලාවයි. දැන් ඔබ යම් කටයුත්තක් කිරීමේදී මම යන මුලාව එතන පවතිනවා නම් ඔබ මෝහ චෛත්‍යයෙන් මිදලා නැහැ. ඇතැම් විට මට හිතෙනවා මේ සමාජයේ පින් කරෝ පින් කියලා කරන්නේ මෝහ නැමැති මුලාවට අහුවෙලා නම් එතන පින් තියනවද කියලා. විචනිත භාජනෙන් තුන වචනයක් මේ. නමුත් විචනය කරන්ට යන තුවිම සල බලන්න. මනෝයෙනි යන යම් මුලාවක් යම් තැනක තියෙනවා නම් බුදුන් වහන්සේ වදාරන්නේ ඒක මුලාව. ඒන් සිදුවන දේවල් අකුසල් කියලා. ඇතැම් අය මුහුණුවරින් පින් කරන්ට ගියාට ඒ අන් අයට පෙන්වන්නට යන දෙයක් නම් ලොකුකම් පෙන්වන්නට යන දෙයක් නම් පරමකාරීත්වය දෙයක් නම් අන්තිමට සිදු වෙලා යැත් පිනට වඩා පව වෙන්නට බැරි නැහැ. ලෝභ මෝහ ලෝභය යනු අරමුණකට ඇති වෙන ඇල්ම. ඇල්ම වුණාම එතන මෝහ කියන්නේ මම මුලාව. ද්වේෂ කියන්නේ අරමුණක් වෙන ප්‍රතික්ෂේප කිරීම ගැටීම. ඒයි පා. ඒකනම් එතන තියෙන්නේ මුලාව. එතකොට ඇල්ම සහ මුලාව ගැටීම සහ මුලාව දෙකමත් අල්ලා ගැනීම. මේ නිසා නේද විසාකට වලල පරිදි මේ ඇලෙන සහ ගැටෙන සංඛ්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න කෙනෙකුගේ ජීවිතයේ දුක් සංඛ්‍යාව වැඩි වෙන්නේ. අර ළමා කාලේ තිබුණා වූ ඉතා පිරිසිදු ගතිය, ප්‍රියශීලී ගතිය ඉවත් වෙමින් මනසින් විතරක් නෙමෙයි කයින් තව වුන් රළු සුද්ධලින් බවට පත් වෙනවා. දැන් එහෙමනම් බුදු පියාණන් වහන්සේ වදාළ මේ ගාථාවෙහි නිර්වචනය අපට ගන්න වෙන්නේ පුතග්ජන සමාජයේ ඉන්න පුද්ගලයා මොනවා දේවල් විතුකම් විතුකලා වුණත් අධ්‍යාත්මික වශයෙන් ජීවිත අවසානයේ දක්වා පරිසානියට පත් වෙන කෙනෙක් ධම්මදේශී පරාසව. විවෘතෙන්ට නම් එහෙමනම් මොකද කරන්න ඕන? අවුරුදු 80ක් 90ක් වෙල එනකල් ඉන්නේ නැතුව අර පිරිහෙන සංඛ්‍යාව සිටේ වැඩි වෙන්නට මත්තේ ළමලු ළමා කාලයේ කියන කොටස අතෑරියන් පස්සේ නව යවුවනේ විහෝ බද්දර යවුවනේ විහෝ අග යවුවනේ වි. අර බුදු පියාණන් වහන්සේ වදාළ ධම්ම කියන දේට කැමැත්ත ඇති කරගන්න වෙනවා. ඒවන විට එතනින් පස්සේ ඒවන විට තිබුණ කොටස බැහැර වෙනවා ඇරුණාම අලුතින් පිළිගෙන කොටස් එකතු වෙන්නේ නැහැ. මේක තවදුරටත් පැහැදිලි කරන්න ඕන. ඒ නිසා මම පරාභව සූත්‍රයේ මේ ගාථාව ඉක්මවා යමින් තව සූත්‍රයකින් මේ පිළිබඳ කරුණ විස්තර දක්වන්න කල්පනා කරනවා. මෙතන ඇසුරු පියාණන් වහන්සේගේ විතාලේ පුරිසං කියලානේ. පුද්ගලයෙකුගේ. ඒකට පුද්ගලයෙක් කියන ස්ත්‍රී පුරුෂද නිහිර පැවිදි කතාවක් නැහැ. මේ කියන දේ තේරුම් ගන්න. අර බුදු පියාණන් වහන්සේ වදාළ ධම්ම නම්මෝදේට තේතරත් විතරයි ඔහු දිනු වෙන්නේ. තේතරක් නැත්නම් ඔහු සසරේ නිරෝධ වශයෙන් සහ පරලෝක වශයෙන් ඔහු යන්නේ පරිහානිය කරා. ඒකකයක් වශයෙන් අපිට ගන්න පුළුවන් මෙලෝ වශයෙන් කියලා. සංගතනිකායේ සලායතන වර්ගයේ තියෙනවා පරිහාන ධම්ම කියලා සූත්‍රයක්. වචනින් ඔබට තේරෙනවා. මෙන්න මේ පරිහාන ධම්ම සූත්‍රයේ තව ටිකක් අපි උදාගත්තා පැහැදිලි කරන්න බලමු. පරිහාන ධම්මං කියෝ භික්ඛවේ දේසිස්සාමි අපරිහානි ධම්මං. වික්ෂේ කියන වචනේ තියෙන උන්වහන්සේ ඉස්සරහා භික්ෂුන් වහන්සේලා සිටින නිසායි උන්වහන්සේලාට පමණක් කියලා සීමා කරලා හැම නැහැ ආසන වෙන් කරනවා වගේ ඕනෑම කෙනෙකුට මේක හරියනවා. මහන්නේ මම ඔබට දේශනා කරන්නට යන්නේ පිරිහෙන දේවල් සහ නොපිරිහෙන දේවල් දෙකම. එහෙනම් පැහැදිලි කරන උන්වහන්සේ කතංච වික්ඛවේ පරිහාන ධම්මෝ හොති. කුමක්ද මහන්නේ ප්‍රීහිම සිදුවෙන ධර්මයන් කියලා කියන්නේ? ඉද වික්ඛවේ වික්ඛුනෝ චක්කුණා රූපං විස්වා උප්පජ්ජಂತಿ පාපක අකුසල සරණ සංකප්පා සංයෝජනීය. එන්න අපි කියන තැනට එනවා. යම් කිසි කෙනෙක් ඇසට රූපයක් දැක එතන ගන්න ඊට පස්සේ තනට ශබ්දයක් අසා නාසයට ගන්ධයක් ලබා දිවට රසයක් ලබා කායට පහසක් ලබා සහ සිතට ආරම්මණයක් ලබා කියලා මේ ඔක්කොම එක දිගට විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. එකකින් තේරුම් ගන්න. ගැතෙනකොට මොකද වෙනවයි කියලා පෙන්වන්නේ. උප්පජ්ජಂತಿ පාපක අකුසල සරණ සංකප්ප සංයෝජනීය. ඔහුගේ සිතට හට ගන්නව පෞකාරී හැඟීම්, වේග ප්‍රයෝගකාරී හැඟීම්, දැඟ සබන හැඟීම් සංයෝජනීය. අන්න ඒකට තමයි පෙන්වන්නේ. රූපය අපි අඳුනගන්න ඕන. ශබ්දය අඳුනගන්න ඕන. නමුත් ඔහුට තියෙන රුචාරි සම්මනුව වූ එකට සමග ගැටෙනවා. ඇලෙනවා. ඔහු නැවත ඒ සබා ගැනීම තෝරන තමක් ඇති කරගන්නවා. ප්‍රතික්ෂේප කරන්න හදනවා. මේ විදිහට එතන ලෝභ දේශ මොහ කියන මේ කාරණා එක් ලෝභ මොහ නැත්නම් දේශ මොහ ආදී කාරණා වලින් උත්තරී යන ඔහුගේ සිත මේ මොහොතේ මෙන්න මේ කාරණාව වටහා නොගත් පුද්ගලයාට මොකද වෙන්නේ? සංචේ වික්ඛු අදිවාසේති. ඔබ ඒක පිළිගන්නවා. අදිවාසී කියන්නේ ඉවසනවා කියන එක. උදාර ගන්නවා ඒක. නප්පජහති. ඔබ බැහැර කරන්න කල්පනා කරන්නේ. විනෝදේති. දුරු කරන්න උත්සාහ කරන්නේ. නද්‍යාන්ති කරවති. කෙලවර කරන්න කල්පනා කරන්නේ. නානභවං ගමේති ආයත් උපදින් නැති ආකාරයට නිම කරන්න උට හැකියාවක් අවබෝධයක් නැහැ. දැන් අන්න ඒ මොහොතේ උපදින අරමුණෙහි අල්ලා නොගන්නේ නම් අනිදුක්ඛානාත්ම භාවයේ දකින්න නොනක් නැති කිසිම කෙනෙකුට මේ රූපේ අරමුණක් දැක ඒ හැඟීම ඇති වෙන විට ඒ නිම වෙන ආකාරයෙන් කෙලවර කරන්න පුළුවන් කමක් නැහැ. ඔහු ඒක අල්ල ගන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? දැනගන්න කියන බුදුහාමුදුරන් වහන්සේ දෙන්නේ. එසේ රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන් අරමුණ වශයෙන් ගැනීමේදී ඒ අරමුණ හඳුනාගෙන ජීවත් වෙන ආකාරයෙන් එහාට නොයා එහෙම ජීවත් වෙන්න අවශ්‍යයි. ඒ අර උපදින අකුසල ධර්මයන්ට යටත් ඔහුගේ සිත ලෝභ දේශ මොහ විසින් යටපත් වූ කල්ති. ඔහු යටපත් වුණා එතකොට. දැන් රජ කරන්නේ ඔහු විශ්ති අර අකුසල ධර්මයන්. මෙසේ නිරන්තරයෙන් ඔහුට හම්බ වෙන විට මේ සයදරට අරමුණු ආරම්භණයන්. ඒ හැම එකකදීම ඔහු ඒවා ඉවසනවා නම් බැහැර නොකරනවා නම් දුරු කරන්නට වටහාගෙන නැත්නම් ඒ එතනින් අවසන් කරනවා කියන්නේ ඇති වුණ දේ නැති වෙනවා කියලා දකින්න. නිරෝධ කරනවා කියලා කියන්නේ යලිකට ගන්න නොවතාරයට ඉවර කරනවා, කුසල ඉවර කරනවා පිටී දේසේ. එහෙම කරන්න කෙනෙක් නිත්‍ය සුඛාත්මකට සංකල්ප ඉන්න කිසිවකට පුළුවන් කමක් නැහැ. එහෙම එහෙමනම් ඔහු ඒ රූපේ මමයේ, ශබ්ද රූපේ මමයේ, ගන්ධ රූපේ මමයේ, රස රූපේ මමයේ, පොත්ථබ්බ රූපේ මමයේ, ධම්ම රූපේ මමයේ කියලා අරගෙන මගේ ආත්ම කොටගත් සංකල්පින් ඉවතුල ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇලෙන්ස් ගැටෙන් යනවා නම් ඔහුගේ ඉවරවන්නේ යලිත් වතාවක් ඔහුගේ අර සිත තුළට යලි හට ගන්න හේතු අවකාශයෙන් සිදු වෙන ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා වේදිතබ්බෝ මේතං වික්ඛවේ වික්ඛුනා පරියාමි කුතලේහි ධම්මේහි පරිහානේතං බුත්තං භගවතාති. එනම් වික්ඛු මහන්සලට තවණිතේකට කල්පනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ මෙහෙම බලනවා නම් ඒකට තමයි බුදුහාමුදුරුවෝ පිරහෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ. දැන් එතකොට අපිට මේ ස්කන්ධ පංචකය අවීපදීන් මෙරෙම තේරුම් නොගෙන මේ ලෝකේ ගත කරන ජීවිත තුළ මම මගේ ආත්මකට ගන්නා වූ සංකල්පය වටහා නොගන්න තාක්කල් ගෙදර හිටියත්, පන්සලේ හිටියත්, ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් බුදුන් වහන්සේ වදාළ ආකාරයට ජීවිතය ආරම්භයේ සිට අවසානයේ දක්වා ඒවා සමග ඇලෙන්න ගැටෙන්න යනවා නම් අවසන් කරන ප්‍රතිපදාව නැත්නම් බුදුහාමුදුරුවෝ ඒකට නේද වදාරලා තියෙන්නේ. මේක තමයි පිරිහෙනවා කියලා උන්වහන්සේ පෙන්නලා තියෙන්නේ. බලන්නකෝ. දැන් බලන්න විචේ රජදරවන්ට වදාළ සත්‍යපරඥා ධර්ම. ඒවා බාහිර වශයෙන් පෙන්වන්නට නිතර රැස් වීම, කලමු රැස් වීම කියන කාරණා ටික ඇතුළතින් ආරම්භල සමිත පෙන්වන්නේ ලෝභ දේශ මොහ නැති කියන එක. මේ පිළිබඳව වැඩි කරන බුදුරජාණන් වහන්සේ වික්ෂුන් නමතා උන්වහන්සේලාට සත්‍යපරියාණි ධර්ම හතක් දේශනා කළා. පිටිසරවරුන් හතක් විතරයි. හතේව හතක්. මේ බාහිර වශයෙන් මේ සිද්ධිය තේරුම් අරගෙන අනුගමනය කරන්න හැදුවාට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒවට ඇතුළතින් පවතින ලෝභ දේශ මොහ කියන මුලාවන් ගින් ක්‍රියාත්මක වීම. සමගිය කටයුතු කරන්නේ නැත්නම් එතන තියෙන අසමගිය නවීද දේශේ නවීද කුලකාන්තාවන්ට ගිරහර කරන් යනවා නම් එතන තියෙන කාමයේ නවීද අනේ මේ විශ්වල බලන්න එතන ඇල්ම ගැටීම, ඇලීම ගැටීම නැත්නම් ඇලීම මුලාව සහ ගැටීම මුලාව තමයි පරිහානි ධර්ම වල පවතින්නේ. අපරිහානි කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියන්නේ. මේ පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කරන්නේ එතකොට දිගින් දිගටම කෙනෙක් මේ විදිහට මේ අරමුණු දෙක ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් ඒ අවසන් කරන්න කටයුතු කරන්නේ නැත්නම් ඒ කරන ආකාරය අපි ඉස්සරහට බලමු. ඒක උදේට තේරුම් ගන්න පුළුවන් වෙනවා. පරිහාන ධම්ම කියන සූත්‍රයේ ආකාරයට ගත්කල සියලු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන බුද්ධ වචනේ ගැඹුර වටහා නොගත් නොගන්නා තාක්කල් වචන ඉගෙන ගත්තට පාඩම් කරගත්තට අපට සෑහෙන්නේ නැහැ. වචන කීවට සෑහෙන්නේ නැහැ. සංඛාරයන් මනෝව අනව හඳුනාගෙන ඒවා අනිත්‍ය වෙන ආකාරයේ වටහන් නොගන්නා තාක් කල් කෙනෙක් මේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට පරිහානිය නැමැති මගේ පියවර නගමින් ඉන්නේ. ඔබේ ජීවිතය පිළිබඳ සමීක්ෂණයක් කරලා බලන්න. ළමා කාලේ හිටියට වඩා තරුණ කාලේ තරුණ කාලේ හිටියට වඩා දැන් ඔබේ වයස අනුව කරලා බලන්න. ඔබ සැපකින්ද වැඩි හිතින් දුක් විඳිනාද වැඩි කියලා. මේක දෙකෙන් ඔබ බුදුරජාණන් වහන්සේට හෝ මව්පියන්ට හෝ දොස් කියලා හරියන්නේ නැහැ. හේතුව මොකද? බුද්ධ වචනය. ධම්ම කාමෝ භවං හෝති ධම්ම දිස්සි පරාභව. ඔබ බුදුන් වහන්සේ වදාළ සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම නැමැති ධර්මයට කැමති වෙන්න පිළිගන්න, ඒ අනුමත කරන්න. ඒ මම පිළිගන්නේ කියන තැනට එන්න. ඔබ ඒ පිළිගන්නේ නැති තාක් කල් ඔබට බුදු පියාණන් වහන්සේ වදනා කරන ලබනා මේ සසර ගමනේ පරාභවේ කරා යන්න ඔබට පුළුවන්. කසංච බික්වේ අපරිහාන ධම්මෝ හෝති. කොහොමද මහණෙනි මේ පිළිගන්නේ නැති ධර්මයේ? අනේ ඒකත් අපි වැරදි කියනවා වගේම වැරදි නම් හරියට පෙන්වන්න පුළුවන් කමක් තියෙනවනේ. අනේ වගේ තමයි මෙතන. ධර්මදේශනාවල යම් අඩුපාඩුවක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් නම් එහෙනම් ඒක අඩුපාඩු නැති එක අපිට කියන්න පුළුවන් නේතෝ. එහෙම නැත්නම් ලෝකේ තියෙන දේවල් වැරදි කියලා ඉන්නේක මම ලොකු දක්ෂකමක් නෙමෙයි. නිවැරදිදී කියන්න පුළුවන්කමක් තියෙනවා. අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේ තියෙන ඇන කියලා කියන්න, ඇන නොවන දේ කියන්න පුළුවන්කමක් තියෙනවා. මේ තියෙන සැබෑ ආනතයක් නෙමෙයි අපලු ප්‍රාස්පස්ස දාපු ඇන කියලා කියනවා නම්, එහෙනම් දසහොයිරම් සතු තිබුණා වූ පෙරණි ආනතේ අංගයන් අපිට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. ඒකයි ධර්ම දේශනා කරනවා කියන්නේ. ඉදබිත්තේ වික්ඛු චක්කුණ රූපං විස්සාරලදේමයි. මහණෙනි යම් කිසි පිටුවක් නැත්නම් යම් කිසි පුද්ගලයේ ඇසෙන් රූපයක් දකිනවා. ඒකට අපි චක්ඛු විඥානය කියලා කියන්නේ. බාහිර ලෝකේ තියෙන රූපයක් ආලෝකයේ උදව්වෙන් ආලෝක කිරණ ඇස කාචය හරහා ගමන් කිරීමේදී චක්ඛු ප්‍රාදේ තුල ප්‍රතිබිම්බයක් හටගන්නවා. ඒ හටගන්නත් අපේ පැරණි මතකයේ උදව් වෙනවා. ඒක හඳුනා ගන්න පුළුවන් වෙනවා. බාහිර තියෙන රූපේ දකින්නයි කියලා අපි කියුවට අපි දකින්නේ මේ සිිතේ හට ගන්නා වූ ප්‍රතිබිම්බයයි. මේක තේරුම් ගන්න ඕන මේ සමාජය තාමත් තේරුම් අරන් නැහැ බොහෝ දෙනා. අපි හිතන් ඉන්නවා අපිට ඇත්තම තියෙන්නේ ඉස්සරහා තියෙන දේවල් කියලා. ඉස්සරහා තියෙන දේවල් හේතුවක් පමණයි. අපි දකින්නේ අපේ සිිතෙහි පහළ වෙන දේ. ඒක තමයි එතනන් අපි කියන එකට ප්‍රතිබිම්බය කියලා චක්කු විඥානය කියන්නේ දෙන්නට. කනනම් ඒත් එහෙමයි සෝත විඥානය කියන්නේ තමන් සිිතේ පහළ වූ රූපයට. දනාසේනම් එහෙමයි ඒ තමන්ගේ සිිතේ පහළ වූ රූපේට. මෙන්න මේ විදිහට මේක ගැඹුරු කරුණක්. අපි බාහිරෙන් කතා කරාට ඉදිරියෙන් දෙයක් දකින්නයි කියලා ලෝක ජීවත් වෙන හැම කතා කරන්න ඕන. හොඳින් මේවා බැලුවොත් ඔබට වටහා ගන්න පුළුවන් වේවි. හැම විටම ඔබ දකින්නේ ඔබට ඕන ආකාරයට ඔබේ මානසිකාරයෙන් සීකර දෙන්නා වූ ඔබේ හතුරා හෝ මිත්‍රා හෝ කැමැත්ත හෝ පිළිගැනීම හෝ ප්‍රතික්ෂේපීමට අදාළ ආකාරයේ රූපයක් නැත්තම් ශබ්ද රූපයක් නැත්තම් ගන්ධ රූපයක් තමයි ඔබ ගන්නේ. එතකොට මොකද වෙන්නේ? උපද්දන්ති පාපක අකුසල ධම්මා සරසංකප්ප. අන්න අර වගේම ලෝභ කොටගත් දේශ කොටගත් අකුසල ධර්මයන්. එහෙම නැත්තම් වේගයෙන් ඒවා කරේ ඇදී යන ඇලෙන බැඳෙන ගතිය මම කොට ගන්නා ගතිය උපදිනවා. ඒක තමයි උපද්දන්ති කියලා කියන්නේ. තෙන් තේරුම් ගත්ත කෙනා මොකද කියන්නේ? සංඛේ බික්කෝ නාදිවාසේති. අන්නම් තේරුම් ගත්ත පුද්ගලයා මේක එහෙම ඉවසන්නේ. ඒක හොඳයි සපයි සාන්තයි කියලා බාර ගන්න කැමති වෙන්නේ නැහැ. පදහති. උන්වහන්සේ නැත්නම් එයා ඒක බැහැර කරනවා. නවියෝ දේති. දුරු කරන ලබනවා. යම්ති කරෝති. පස්සේ ගන්න තියන්න නැතුව අවසන් කරන්න බලනවා. ඒක තමයි අනිත්‍යමයි කියලා කියන්නේ. අනබවං ගමේති. ආයමත් සිත ඇතුළට ගොස් හට ගන්නා ආකාරයට හේතු ඉතුරු නොකර නිමා කරන්න බලනවා. බලන්නකෝ මේ වචන ටිකේ ලස්සන. නාදි වාසේති පදහති විනෝදේති ගම්ති කරෝති අනබවං ගමේති. මෙන්න නොපිරිහෙන ක්‍රමය. ඉවසනවා නම් අදිවාසේති නම් නප්පජහති නම් නවිනෝදේති නම් නදියන්ති කරෝති නම් අනබවං ගමේති නම් ඒ පිරිහෙන ක්‍රමය. පිළිගන්නවා, බැහැර කරන්නේ නැහැ, දුරු කරන්න කල්පනා කරන්නේ, අවසන් කරන්න කල්පනා කරන්නේ, අවසන් නැවිය හටගන්න නැති ආකාරය සීමා කරන්න කල්පනා කරන්නේ, හොඳයි සපයි සාන්තයි කියලා ගන්නවා. එහෙම නැත්නම් ගැටෙනවා ඒක සමග. සැලීම සහ ගැටීම දෙකම එහෙමයි. බලන්නකෝ මේ සතන් භූමිය අපේ සිතේ ඇති කර ගැනීම තුළ නෙවෙයිද ළමා කාලයේ සිට ජීවිත අවසානය දක්වා අපේ ජීවිතය තුළ අමුතුවෙන් සතන් භූමියක් අපි නිර්මාණය කරන්න තියෙන්නේ. නිරන්තරයෙන් පුතත් ජනිත සන්තානයේ දිවි මගේ සතන වගේම සිත ඇතුළේ සතනක්. කොතරම් මේ සතන බලවත්ද කියනවා නම් බොහෝ දෙනාට රාත්‍රියට නිදා ගන්න විදිහක් නැහැ. උන්ට නිින්දට ගියාම තියෙන්නේ පුළුන් කොටයක් නැමේ ප්‍රශ්න කොටයක්. ප්‍රශ්න කොටේ පැත්තෙන් හිත ඇතුළේ මහා විශාල ලෝක යුද්ධය හා සමාන යුද්ධයක්. ඔළුව දෙකට හරව කල්පනා කරනවා කොහොමද මේක විසඳගන්නේ කියලා. මේ ගැටුම නිසාම ඊට පස්සේ බලාපොරොත්තු නොවන ආකාරයට විවිධ ව්‍යාධීන් රෝග පීඩාවන් ආපහු එනවා. ඒයි සිතේ විකක් නැතුවම කයත් ඊට පස්සේ රෝගී වෙනවා. ඒ නිසා තේරුම් ගන්න වෙනවා අපට. සුඛං සුපති වෙන්නට බෑ එහෙම. සුවසේ නිින්ද යන්නට නම් නිින්දට යන විට සියල්ල ප්‍රශ්න පතක සබා කොච්චර හිතට බා ගන්න පුළුවන් වෙන්න ඕන. තවත් ප්‍රශ්න තියෙනවා නම් විසඳා ගන්න හිත උදේ නැති ප්‍රශ්න ගැන කල්පනා කරන වරුණාම නිින්ද යනු ප්‍රශ්න සාකච්ඡා කරන කල්පනා කරන වෙලාවක් නෙවෙයි කියන එක තේරුම් ගන්න. බොහෝ දෙනාට ඒක නෑ. ග්‍රැජුවේට්පත් වීමක් සමග අපිට හමු වෙන බොහෝ දෙනා අපිට නගම අපිට කියන දෙයක් තමයි නිින්ද යන්නේ. ඉතින් නිින්ද යන්නේ නැත්තේ මෙන්න මොකක් හින්දාවත් නෙවෙයි. තමන් මහ විශාල ප්‍රශ්න ගොඩක් ඔළුවේ දාගෙන ඉඳලා ගන්න බැරුව දඟලන්නේ. මේක තමයි පින්නතේ දුක් වෙනවයි කියලා කියන්නේ. 아무ත වේකක් නෙවෙයි ආරයි. නප්පජහති නම් නවිනෝදේ දිනන් නැදන්ති කරෝති නම් අනබවං ගමේති නම් ඕන ඒවා ඉවර කරගන්න ලෑස්ති නැහැ ඕන් තෙන්න එන්නට දුක් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ නිසා බුදුන් පියාණන් වහන්සේ වදාරනවා ඔවුන් ජීවිතයේ අවසානයේ දක්වා පරිහානියටපත් වෙනාය. මා මේ පිළිබඳව කෙසේම් සමීක්ෂණයක් කරලා තියෙනවා තොරතුරක් කියන්න. හා අවුරු 20ක් 25ක් 30ක් යම් යම් පුද්දලෙන් නිරීක්ෂණය කරලා තියෙනවා. උරු ඉතාමත් හොඳයි බාහිර වශයෙන්. සෞද්ධි වශයෙන් ගත්තොත් හොඳ දායක සමහර විට. හොඳට සිල් රැක්කා අප සිල් රැක්කා. දාන ආදී කටයුතු කළා. අත්දින් කල් උදව් උපකාර කළා. නමුත් වයස අගට යනකොට පේනවා අතිශයින් දුකසේ ඉන්නවා. එයි උන් බාහිර වශයෙන් සංවර වෙලා පින් රැස් කරගත්තේ කෙනයි නමුත් උන්ගේ ඇතුළතින් අර ලෝභ දේශ මොහයන්ගෙන් වැඩිම උන්ට මේ සිල් මගින් පංසිල් රට සිල් රැස් සිල් මගින් පාලනය කරගන්න හැකි වී නැහැ. මන්න මේක තමයි මම මේ දෙන්නම් හදන්නේ. බාහිර වශයෙන් අපි මොනනම් සංවරයකට පත් වෙන්න උත්සාහ කළත් ඇතුළතින් අර පරිහානිය ප්‍රදර්ශනය වෙන්න ගන්නේ වයසත් එක්ක. අර ඇතුළතින් වෙනස ඇති කර ගන්නට කල් වේලා ඇති උනේක තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තොත් ඒ වන විට පරිහානිය නතර වී දියුණුව ආරම්භ වෙනවා. අර පිළිච්ච කොටස් ඉවත් වේවි. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා අදාරනවා මෙතෙන් පිළිගන්න කියලා කියනවා. වේදසබ්බ මේතං වික්ඛවේ වික්ඛුනා මහණෙනි මහණෙනි තේරුම් ගන්න ඕනේ එහෙමනම්. පරිහාවි කුසලේ ධම්මේහි. මේ කුසල ධර්මයන් මේ සමාවෙන් නැත්තම් අපරිහාන හේතු කුත්තේ භගවතා. බුදුපියාණන් වහන්සේ තිරිගන් නැති ධර්මයක් කියලා වදාළේ ඒකට කියලා. එහෙනම් අපිට මේ සංවරයට මොකද්ද කරන්න තියෙන්නේ? චක්කු රූපං දිස්වා සෝත සබ්දං සුත්තා ආදී වශයෙන් ඇතින් රූපයක් දැක කණින් ශබ්දයක් අසා නාසයෙන් ගන්ධයක් ලබා. අන්න බලන්න අරමුණෙන් අරමුණට සංවර වෙනවා කියලා කියන්නේ තමන්ට ලැබෙන දේ තුල ඉදිවල් තේරුම් අරගෙන මේ වර්තමාන ජීවත් වෙනවායි කියලා කියන්නේ. විදර්ශනා වඩනවායි කියලා කියන්නේ. පැද්දක තියාගෙන නෙමෙයි ඔය සිද්ධිය තේරුම් අරගෙන. ඒක ධර්මයට දෙයිද දෙන්නේ අපි මේ මොහොතේ අධර්මයට දෙයිද දෙන්නේ. ධම්මකාමෝද ධම්මදෙස්සීද. ධම්මදෙස්සී වුණත් පරාභව. ධම්මකාමෝ වුණත් ධම්මෝති. මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. එහෙනම් අපට තව බොහෝ කරුණු පැහැදිලි කරන්න තියෙනවා මේ පිළිබඳව. මේ සමාජයේ එහෙනම් අපිට මේ යන සමාජ හරස්කම් පිළිබඳ කතා කිරීමේදී මට ඉතින් උපුටා දක්වන්න කරුණුත් තියෙනවා වෙලාවට. දැන් බලන්න මේ කාරණේ මේ තරමට බුදු දන අහන ආරත දින දින පිරිහෙන අරුමය මන්දා කියන්නේ පහ. ඔක තමයි පිරිහෙන අරුමය. බුදුගණ උඩින් අහනවා. පුතක් ගැන පුද්දේන් වශයෙන් අපි ලෝකේ සැප තියෙනවායි කියලා ලෞකිකය තුළ අරමුණ තුළ ඒක ලබා ගැනීම සඳහා තරංකයේ ගෙදලා ඉන්නවා. මම මගේ කියන ආත්මය තොරතක් කරනවා ලබනවා. ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල එන්නෙන් බලවත් කරනවා ලබනවා. ඒ වගේ සමාජයක පරිහානිය විනා වෙන මොනවද අපිට බලා ගන්න තියෙන්නේ? මේ සමාජය අනිත් පැත්ත හරවන්න වෙනවා. උඩු යටිකුර කරන්න වෙනවා. ඒ අවිසහිත විප්ලවයකින් නෙවෙයි. ඒ ආඳුමාරුවකිනුත් නෙවෙයි. ඒ පාලන රටාව මාරු කිරීමකිනුත් නෙවෙයි. නිත්‍ය සුඛ ආත්මකට ගත්තා වූ මිත්‍යා සංකල්පය අනිත් දුක්ඛානාත්ම සංකල්පයට පරිවර්තනය කිරීම තුළින් මේයි බුදු සාහනේ සඳහන් පූර්ණ විප්ලවය. තමන්ගේ චිත්ත සංස්කාරය තුළ එක එක්කෙනා වෙන වෙනම මේ පරිවර්තනය ඇති කරගන්නේ නම් පමණක් මේ සමාජ පරිහානිය ඔවුනොන් තුළින් වළක්වා ගත හැකියි. ඒ සඳහායි අපි මේ කරුණ පැහැදිලි කිරීම කරනු ලබන්නේ. එතනවද මට තවත් පුංචි කරුණක් දෙකක් පැහැදිලි කරන්න. අපේ ධර්මදේශනා වගේම ධර්ම සාකච්ඡා කරන ලබනවා මා කියව අපට සවන් දෙන හිතවතුන් සිට මේක සහ උන්ට යම් කරුණ වැටහෙන එක පිළිබඳ අපට ඇත්තේ අසීමිත සතුටක් කියලා. තේසම මම යම් සවන් දෙන්නේ කුදුසා යම් කරුණක් පැහැදිලි කරනවා. එතුමන් අපට මතක් කරපු කාරණේක තිබුණා. නිර්වාණය කියන එක මේ ජීවිතය තුළ තියෙන ඕන දෙයක් බව තමයි පිළිගන්නවයි කියලා තියෙනවා. අවිරිත සුවයක් ලෙස හඳුන්වන්නේ ඇයි කියන ප්‍රශ්නයක් තියෙනවා තමයි. එතුමන් පැහැදිලි කරන ආකාරයට කළ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධේ දුක පවතින බව සහ පංචස්කන්ධේ දුක නැති බව. බුදුන් රහතුන් වහන්සේ අය ගාව පංචස්කන්ධය පවතින බව, උත්තරඥ කුද්දිනුගා පංච උපාදානස්කන්ධය පවතින බව තමයි පිළිගන්නේ. ඒ මේකට වේදිත අවේදිත කියලා කියන්නේ කියලා එතුමන්ට කරුණාවක් තියෙනවා. එහෙනම් එතන මේ සමාජයේ මුලා වී තියෙන ආකාරය මා පෙන්නනවා. වේදිත කියන වචෙන් ගන්න විඳින්නා කියලා ඔබ ශරීරය, ජීවිතය. ඒ නිසා බුදු පියාණන් වහන්සේගේ ශරීරය හැරදන් පස්සේ ශරීරයක් නැති බැවින් එතන තියෙන සුඛ අවේදිත සුඛයක් වශයෙන් තමයි මේ සමාජය නිර්වචනය කරන සුවත්වත් අලුත් ඇණයක් දාගෙන තියෙන්නේ. තේරුම වේදිත කියන වචනේ තේරුම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයකින් යම් අරමුණක් ඇතිවීමේදී ඒ අරමුණ මම කොට ගැනීම. එතකොට මම ඉන්නේ ශරීරේ නෙමෙයි අරමුණේ. ලෝභය නම් ලෝභය මම, ද්වේෂය නම් ද්වේෂය මම. එතකොට හොඳයි කියලා විඳිනව නම් අන්නේ අල්ලා ගැනීම සහිත බාර ගන්නා සහිත සුවේ වේදිත සුවේයි. ඒ පංච ප්‍රධාන ස්කන්ධය. නමුත් මම නැමැති මුලාව දුර නැන් පසුව බුදුන් රහතුන් වහන්සේ උත්තරෙන් තුල අරමුණු ගැනීම පවතිනවා. ඒ අරමුණෙහි විඳින්නා හේවත් බාර ගන්නා නැහැ. ඒ ශූන්‍යයි මමත්වේ. නිර්වාණය ශූන්‍යයි කියන නෙමෙයි මමත්වෙන් ශූන්‍යයි පංචස්කන්ධය. අන්නේ විඳින්නා නැති දෙයින් ඊතාවේ දිස්සුවේ කියලා කියනවා. හරියට තේරුම් ගන්න. විඳින්නා කියලා කියන්නේ ශරීරය නෙවෙයි එතන. විඳින්නා යනු මම කොටගත් මුලාව. මම කොටගත් මුලාව දුරු වුණාම විඳීමක් පවතිනවා, විඳින්නේ නැත. ඒක කල්පනා කරලා තේරුම් ගන්න ඕන කරුණක්. තවත් පිළිනවා. විමසන ලද ප්‍රශ්නාවලියක්. නමුත් එක දිගට සහ ගැඹුරට මේ හැම එකක්ම එක ධර්මදේශනාවකින් විග්‍රහ කරන්න මා කල්පනා කරන්නේ. සවන් දෙන්නාගේ දැනුම් තවදුරටත් දියුණු වීමේදී ඒවට අපි ඉදිරියේ පිළිතුරු සපයන්නත් බලාපොරොත්තු වෙනවා. ඇතැම් ගැටලු තිරෙනවා අපි ඕකෝ නෑ කියලා පිළිතුරු දුන්නත් ඒ දැනුමට එකතු වෙනවා පමණයි. ඇවිත් බලන්න එහිපක්ෂිකෝ. ඔබත් ධර්මයට අවතීර්ණ වී ඔබේ ප්‍රඥාව දියුණු කරලා බලන්න. එතකොට ඔබට හමු වේ පිළිතුරක්. ඒ පාඩමක් නෝ ඔබේම දැකීම වෙනවා. අපි කැමති එහෙම වෙනවාට. එහෙම එන්න තමයි අපි ඔබට අත දෙනු ලබන්නේ. නිසා ඒ අපට ඉදිරිපත් කළ තිබූ ඇතැම් ප්‍රශ්නවල පිළිතුරු තවදුරටත් ඉදිරියේදී තමයි පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. මොකද තවදුරටත් ඒ කිසියම් ආකාරයක සංකීර්ණ බවක් තියෙන බව සහ අද දකල ධර්මදේශනාවට අදාළ නොවන බැරි. අදාළ ධර්මදේශනාවකදී කරුණු පිළිබඳවත් නැත්නම් ඉදිරි ධර්ම සාකච්ඡාවකදී කරුණු පිළිබඳවත් පැහැදිලි කරන්න කල්පනා කරනවා. එසේනම් අපි අද පිරිහෙනවා කියලා කියන්නේ මොන කරණම්ද කියන එක පිළිබඳව බාහිර ලෝකෙන් උදාහරණ අරගෙන බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට සුතඥම් ඥාන නැමැති පුද්ගලයා ජීවිතයේ මුල් සිට අග දක්වාම ලබනු ලබන්නේ පරිහානියක් බව. ඒකට හේතුව නිත්‍ය සුඛාත්මකට ගැනීම හේවත් ධර්මයට තිය නොකිරීම බව. අනිදුක්ඛානාත්මය යන බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ බවත්. ඒ පිළිගන්නේ නම් ඒ ප්‍රේකරන්නේ නම් පමණක් මේ පරිහානිය වළකින බවත් පැහැදිලි කරන්නට මම ඔබට උත්සාහ කළා. අපට නියමිත කාල සීමාවන් ගත වී යම නම් දෙවි තවත් ධර්ම දේශනාවකින් තවත් කරුණක් ඔස්සේ ඔබ හැම වෙන බලාපොරොත්තු වෙන ඔබ හැම දිනාට ධර්මඥානයේ පහළ වීම තුළින් මේ ජීවිතය තුළම මේ පරිහානිය වළක්වාගෙන අපරිහානිය තත්ත්වයටපත් වෙන්නට අවශ්‍ය ධම්මස පහළ වීමට මෙම ධර්මානුශාසනාවන් උපයෝගී වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් සමත පෙරවන් සරණපතමින් ධර්මානුශාසනාව අවසන් කරන ලබනවා. සෑම දිනකටම පෙරවන් සරණයි.